සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචේසාර දේසං සන්දේරකං සන්න තනෝපලාසං සංලාපදේසිං පනමේවිසහසං සංසාබිගං කේවලමෝහනාසං සන්නාකන්මාරරණේවිසේසං සංසේවිතං දාසිමුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදං සිංහත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේරසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැනෙහවත් වාසනාවන්ත පින්තුනි සිසිර වික්‍රමරත් මහත්මයා දිමුතුනෝ නම් මහත්මිය ආදරණීය දරුවන් දෙපළ දෙව්මිනි දියණිය සමල් පුතායතුළු මේ කවුරුත් අද දින ඒකරක්ෂී වෙලා ඊටාම වටිනා ආශිර්වාදාත්මක කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව ආදරණීය මෑණියන්ගේ උපන්දිනයට සෙත් පතන වෙලාව. ඉතින් අවුරුදු 80ක් දිවි මගෙහි සපුරන මේ අවස්ථාවේ අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළ විදියට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් ඉහළම ආශිර්වාදය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදය ලබා දෙන්නටත් ඒ වගේම ධර්මයේ ලබා දීමටත් කටයුතු කරමින් මේ මෑණියන්ට සිය උපන්දිනයේ ඉහළින්ම සමරන්නට කටයුතු කරන අවස්ථාව. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගතු පමණටයි අපේ අමලතාත්ලගේ වටිනාකම දැනගන්නේ. බුදුහාඳුරන්ගේ ධර්ම දැනගත්තු පමණටයි අපේ දරුවන්ගේ වටිනාකමක් දැනගන්නේ. බොහෝ විට අපි බණවලදී කියන්නේ අමලතාත්ලගේ ගුණ තමයි කියන්නේ නේද? අමල තාත්තල මෙහෙම සැලකුව අපට ඒකට අපි මෙහෙම සැලකන්න ඕන කියලා තමයි බොහෝ විට කියන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් වෙනතුනේ ධර්ම අනුගතවදී අමල තාත්තලක් දරුවන්ට කෘතඥ වෙන්නට ඕන. පින් දෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඒ දරුවන් පින්වන්ත දරුවන් අපට ලැබිලා තියෙනවා. ඒ දරුවන් උපදිනකොටම නිරෝගී සම්පන්න, බුද්ධි සම්පන්න දරුවන් අපට ලැබිලා තියෙනවා. ඒ දරුවනොත් පින් කළ තමයි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන අපේ දරුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා එකතකින් අපේ ආමහත් තාත්තලට කෘතඥ වෙන ගමන්, උපස්ථාන කරන ගමන්, පින් දෙන ගමන් දෙමව්පියනොත් දරුවන්ට කෘතඥ වෙන්නට ඕන. මෙන්න මේ දෙපැත්තම හරියට ඉටුනොතින් තමයි මේ සම්බන්ධය මනවින් සිදුවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛ මාත්‍යය තා ලෝකේ අතෝ පෙත්තේ තා සුඛ කියලා. යම් කිසි කෙනෙක් අම්මට තාත්තට සලකනවා නම් ඒක සැප ලබන්න තියෙන ප්‍රධානතම ක්‍රමයක් විදියට. වෙනුදුන අපේ ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙයි. සැපය බලාපොරොත්තු වෙයි. අප කොයිතරම් දුරට ජීවිතේ සැපතෙන් සුවයේ සතුටෙන් ජීවත් වෙනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අප අපේ අම්මට තාත්තට සලකන ආකාරය. ඇයි ඒකට හේතුව? ඒ අම්ම තාත්ත නිසා තමයි අපිට මේ ජීවිතේ ලැබුණේ. අම්මගේ කුසියා අපි මාස 8ක් 9ක් වාසය කළ මේ ලෝකෙට බිහි වුණා. ඒ අම්මා අපව හැමදේින්ම කිරෙන් දහදියෙන් ලේන පෝෂණය කළා. අපේ තාත්තත් එහෙමයි. අන්නේ දෙන්නාගේ උපකාරය නිසා තමයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා ඒ අම්ම තාත්ත දෙන්නට හොඳට සිතවිල්ලකින් පවා අයහපතක් නොවන විදියට එයට යහපතක්ම සිදු කරන්න කියලා. අම්මා තාත්ත දෙන්නාගේ යහපත නිතර බලාපොරොත්තු වෙන්න කියලා. එයාගේ පහසුව සුවය සතුට බලාපොරොත්තු වෙන්න නිතර කටයුතු කරන්න කියලා. අන්නේම කටයුතු කරන පමණට අපට අපේ ජීවිතයේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. අපිට පිටස්තරයේ ආශිර්වාදයට වඩා අපේ නිවසේ ඉන්න අපේ අම්මා තාත්තගේ දෙන ආශිර්වාදයේ අපේ ජීවිතේට වාක් වටිනවා පින්නතුනි. අන්නේ නිසා විශේෂයෙන් බුදු සරණ ගිහිපෝ බුදුදාම සංඝ කියන පෙරවන සරණ ගිහිපෝ දරුවන් ඉදියට සැදැවතුන් ඉදියට අපේ අමර තාත්තරට වාස සලකනවා. එයා ජීවත් වෙන කාලේ සලකන විතරක් නෙවෙයි එයා මිය ගියාට පස්සේ කලින් කාලේට පින් අනුමෝදන් කරලා එයාට පුණ්‍ය අනුමෝදන් කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. බෞද්ධයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ ඊටාම බුද්ධිමත්ව කටයුතු කරන අය. අප අපේ මේ ආත්ම භාවයේ අමර තාත්‍ර විතරක් නෙවෙයි. අපි මේට කලින් ආත්ම භාවවල අමර තාත්‍රට සලකන අය. බුදුරජාණන් වහන්සේ එහිම සැලකුවා. සරුවත් හාමුදුරුවෝ මහරහතන් වහන්සේලා මේ ආත්ම භාවයේ දෙමව්පියන් විතරක් නෙවෙයි. මේට කලින් ආත්ම භාවවල අමර තාත්‍රට සලකලා තියෙනවා. අන්න එහෙම ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. ඒ නිසා පින්වත්නි අපි හුඟක් වාසනාවන්තයි. අප ධර්මය දැනගන්න ගන්න අප හුඟක්ම ජීවිතයේ ප්‍රයෝජන ලබා ගන්නවා. විශේෂයෙන්ම අද මේ සමරණ දයාබර මෑණියන් ප්‍රේමා ආරච්චිගේ ඒ මාතාවගේ 80 වෙනි උපන්දිනයේ සමරණ වේලාව පින්වත්නි. ජීවිතයේ 80 වෙනි උපන්දිනය කියන්නේ සුවිශේෂ උපන්දිනයක්. බුදුරජාණන් වහන්සේට අවුරුදු 80යි ජීවත් වුණේ නේද? ඉතින් 80 වෙනි උපන්දිනය සුවිශේෂී කඩේමක් කියලා සලකනවා. පින්වතුනි 80 කියන බොහෝම දීර්ඝ කාලයක්. මනුෂ්‍ය ලෝකේ එක දවසක් ජීවත් වුණාත් ඒක සුවිශේෂ දවසක් විදිහට සලකන්නේ. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන කාලයක මනුෂ්‍ය ලෝකේ එක දවසක් ජීවත් වුණාත් ඒක ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකන්නේ. අනිත් පැයෙන් පින්නතුනි එක දවසක් අපේ මේ ශරීරය පවත්වා ගන්න අපි කොයිතරම් මහන්සි වෙනවද කියන කව දන්නවද? අපි දවසට කී වතාවක් ආස්වාස ප්‍රස්වාස කරනවද? අප දවසට කී වතාවක් හුස්ම ගන්නවද? 22000 වාරයකට වඩා ගන්න අපි දවසට හුස්ම ගන්නවා. වාර 22000කට වැඩි 22000 23000 අතර ප්‍රමාණයක් හුස්ම ගන්න දවස්. දවසට අපේ හાર્ට් එකේ බීට් එක කීයද? හෘද ස්පන්දනය කීයද? වාර කීයද? දවසට පිනුතුන් ලක්ෂ වතාවක්. දවසට වාර ලක්ෂයක් මේ හදවත ගැහෙනවා. මේ ශරීරය එල්ලේ පම් කරනවා. පිනුතුනි බලන්න අපි ඉපදෙච්ච දවසේ පටන් අද දක්වාම එක විනාඩියක් මග නොහැර මේ කටයුත්ත සිදු වුණා. එහෙම සිදු නොවුණා නම් අද අපි ජීවත් වෙන්නේ නැහැ. අන්න එහෙම දැඩි උත්සාහයක් දරනවා මේ ශරීරයේ තියෙන අවයව ටික අපෝ ජීවත් කරවන පිණිසනේ. ඒ විතරක් නෙවෙයි අපට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න ලෝකේ බොහෝ දෙනෙක් වෙහෙස මාංශීල වැඩ කරනවා. අන්නේ බොහෝ දෙනාගේ වෙහෙස මාංශීය අපේ ශරීරයේ තියෙන ශක්තිය අප සසින ගෙන ආවෝ කර්ම ශක්තිය මේ සියල්ලක්ම ඒක රාශි වෙලා තමයි අප මේ දවසක් ජීවිතය ගත කරන්නේ. එනිසා පිනතුන අප හැම දිනෙකම අපේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝජේ වාස සතන් ජීවේ දුස්සීල වාස මාහිතෝ ඒකහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායිනෝ. යම් කෙනෙක් සිල්වන්ත බව නැතුව භාවනා නොකර අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා කිසියම් කෙනෙක් සිල්වන්තව ධ්‍යාන වඩමින් භාවනා කරමින් එක දවසක් ජීවත් වෙනවා නම් අර එහෙම නැතුව ජීවත් වෙන අවුරුදු 100ට වඩා වටිනවා කියලා. විශේෂයෙන් ගිහි පින්වතුන් විදියට ඔබ නිතරම පංචශීල රකින අය. ඔබ රකින පංචශීල ගැන නිතරම හිතන්න ඕන, මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා. ඒ වගේම දවසට පින්වතුන් විනාඩි 5ක් හරි අපි භාවනා කරන්නට ඕන. සීල සත්වෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා මෛත්‍රී භාවනාව, නැත්නම් බුදු ගුණ භාවනාව, අරහං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්නෝ, නැත්නම් ආස්වාස ප්‍රස්වාසය ගැන තියෙන ආනාපාන සති භාවනාව. මෙන්න මේ වගේ භාවනා කමඨහනක් අප ජීවිතේ නිතරම පුරුදු කරගන්නට ඕන. එතකොට අපේ ජීවිතයේ සතුට අප ළඟමයි තියෙන්නේ. අපි බොහෝ විට සතුට බලාපොරොත්තු වෙන වෙනත් අයගෙන් නේද? වෙනත් අය හිනා වෙන්න ඕන, කතා කරන්න ඕන, සලකන්න ඕන, ෆෝන් එකට මැසේජ් එවන්න ඕන, ෆෝන් එකෙන් කතා කරන්න ඕන. මෙහෙම කියලානේ අපි නිතරම හිතන් ඉන්නේ නේද? නමුත් වෙන තින අපේ ජීවිතයේ ඉහළට යන්න අපේ සතුට අප ළඟමයි තියෙන්නේ. බාහිරින් එන සතුට පින්නොතින් වැඩි වෙනවක් තියෙන්නේ නැහැ. ඒක ඉක්මනටම නැති වෙලා යනවා. බාහිර කෙනෙකුට ලොකු වෙලාවක් අපව සතුටට පත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපටම සතුට අපේ ජීවිතය තුළ මැති කරගන්න ක්‍රමය තමයි දේශනා කළේ. අනේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන කාරණයක් තමයි සිල්වන්තව ජීවිතයක් ගත කිරීමත්, ඒ වගේම අපේ හිත දිනු වෙන භාවනාවක නිතරම සිත යොදවාගෙන සිටීම. මෙන්න මේ දෙකිනකොට දිනෙන් දින අපේ සතුට වැඩි වෙනවා. ඒ අතර විශේෂයෙන්ම පින්නතුනි අපේ ජීවිතයේ සාර්ථක වෙන හේතු වන ප්‍රධානතම කාරණයක් තමයි අපේ අම්මට තාත්තට සැලකීම. ඒක මංගල කාරණයක් කියලා දේශනා කළා. මාතා පිතෝ පට්ඨානං ඒතම් මංගල මුත්තමං කියලා දේශනා කරේ ඒකයි. අම්මට තාත්තට සලකන්න පටන් ගත්තු වෙලේ ඉඳලාම අපේ ජීවිතයේ සතුට ලැබෙන කාරණා සියල්ලක්ම ජීවිතයට ගලාගෙන එනවා. නැත්තම් මංගල සූත්‍රේන කාරණා අපේ ජීවිතයට ලැබෙනවා. මංගල සූත්‍රයේ කාරණා රාශියක් තියෙනවා ජීවිතයේ සතුට ලැබෙන ක්‍රම. මොනවද ඒ? දානංච, දන් දීම, ධම්මචර්යාය, ධර්මයන්ව හැසිරීම, කළගුණ සැලකීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම. මෙන්න මේ වගේ පින්න තුනේ මාතා පිතෝ උපဋාණං කියන කාරණාවට ආපු ගමන් ඉඳලාම අපේ ළඟ කළගුණ සැලකීම තියෙනවා, දන් දීම තියෙනවා, සිල්වන්ත වීම තියෙනවා, බණ ඇසීම, ධර්ම සාකච්ඡාව, මේ හැමදේම ජීවිතේට ගලාගෙන යනවා. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට නිතරම උනන්දු කරේ මේ දෙමෝපියන්ට සැලකීම කියන කාරණය අවධාරණ යොමු කළේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා දින්නහම් භික්ඛවේන සුපතිකාරකං වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මේ ලෝකේ දෙන්නේ කියනවා කලගුණ සලකලා නිමාවටපත් කරන්න බැරි දෙන්නේ කියලා. ඒ කවුද? ඒ තමයි අපේ අම්ම තාත්තා දෙන්න. භෞතික වශයෙන් කොච්චර අපි සැලකුවත් කොච්චරට ඒගොල්ලන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් දුන්නත් කවදාහකවත් ඒගොල්ලන්ට ණය ගෙවල ඉවර කරන්න බෑ. නමුත් ඒ වුණත් බුදුහාඳුර අපට ක්‍රමයක් දේශනා කළා. ඊයගේ ණය නිදහස් කරන ක්‍රමයක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් සිය දෙවුර මත, උරයිස් දෙක මත අම්මයි තාත්තයි දෙන තියාගෙන අවුරුදු 100ක් බිම නොතබා එක දිගට ඒ අයගේ ශරීර කෘත්‍යනොත් ඔක්කොම තමාගේ දෙවුර මත ඉඳගෙන අවුරුදු 100ක් සැලකුවත් ඒ අය අපට කළා වූ සේවයට ප්‍රතිඋපකාර කළ අවසන් වෙන්නේ නැහැ කියලා දේශනා කළා. එහෙම වුණත් බුදුහාමුදුර ක්‍රමයක් දේශනා කළ අපට ඒ අයගේ ණය නිදහස් වෙන ක්‍රමයක් දේශනා කළා. ඒ මොකද ක්‍රමය? ඒ තමයි අම්ම තාත්ත දෙන්නාගේ ළඟ තියෙන ශ්‍රද්ධාවන්තභාවයේ දිනු වෙන කටයුතු කරන්න ඕන. එයාට බුදු දම සංඝ කියන තෙරුවනේ ගුණ නිතර කියලා දීලා එයාගේ හිතේ ශ්‍රද්ධාව දිනු කරන්න ඕන. එයාට දැන තියෙන ශ්‍රද්ධාව දිනු කරන්න පුළුවන් නම් අපිට ණය නිදහස් වෙන්න පුළුවන්. එයාගේ පරිත්‍යාගයේ සීලයේ දිනු කරන්න පුළුවන් නම් එයාගේ ණය නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ අයිඩ් ළඟ තියෙන ධර්මඥානෙ දිනු කරන්න පුළුවන් නම් ඒ කෙනොත් අපට ණය නිදහස් වෙන්න පුළුවන්. එයාගේ සිල්වත් භාවයේ දිනු කරන්න පුළුවන් නම් ඒ කෙනොත් ණය නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ ප්‍රඥාව දිනු කරන්න පුළුවන් නම් මේ කෙනොත් ණය නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ ගුණාංග පහ අපේ අම්ම තාත්තා දෙන්නගේ ළඟ දැනට යම්ස ප්‍රමාණයක් තියෙනවා නම් අන්න ඊට වඩා පොඩ්ඩක් හරි අපි වැඩි කරන්නට ඕන. එහෙම වැඩි කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි ඒ අයට සුගතියට යන්න මාර්ගය පෙන්ලා දුන කියන එක. බොහෝ විට අපි කෙනෙක් මිය ගියාම ඒ අයත් එක්ක එකට හිටපු කාලේ කරපු දේවල් අපි ඇතැමිට පාසුකුළු වෙලාවෙදි කියනව නේද? අපිත් එක්ක මෙහෙම ට්‍රිප් එකක් ගියා. අපිත් එක්ක මේ වගේ කෑම වෙලා කෑවා. මේ වගේ විනෝද වුණා. මට මේ වගේ විහිළු කළා. කොහොමනේ කියන කට්ටියනේ. නමුත් වෙන තුනේ බෞද්ධයන් විදිහට අප ඊට වඩා වෙනස්ව අපි කටයුතු කරන්නේ. අපි කෙනෙක් මිය ගියාම මොනවද සිහි කරන්නේ? අනේ එයා මාත් එක්ක දන් දුන්නා. මාත් එක්ක එකට සිල් සමාදන් වුණා. මාත් එක්ක මේ වගේ වන්දනා ගමන් ගියා. මාත් එක්ක භාවනා කළා. මාත් එක්ක මේ වගේ දන්සල් දුන්නා. අන්න ඒව තමයි අපි මෙනෙහි කරන්නේ. අන්න එහෙම සිහි කරන්න පුළුවන් දේවල් අපේ අම්ම තාත්ත එක්ක විතරක් නෙවෙයි අපි ඇසුරු කරන දරුවන් ඥාතීන් හැම දෙනා එක්කම මෙන්න මේ වගේ දේවල් අපි කළ తీරට ඕන කිනුතු. අන්නේ කිරීම ආනිසංශ විදියට අපට අම්ම තාත්ත ඉන්න කාලය සතුටින් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අම්ම තාත්ත නැති වෙච්ච කාලයකත් පිනුතුනේ අපට වැඩිපුර අම්ම තාත්ත මතක් වෙන්නේ ජීවත් ඉන්න කාලයටත් වඩා නැති වෙච්ච කාලේ. ඒ නිසා ඒක අපි හොඳට මතක තියාගන්නට ඕන. ඒ නැති වෙච්ච කාලේ අපිට මතක් වෙන්නේ කොහොමද? තමා ඉන්න කාලේ කොහොමද යට සැලකුවේ කියන කාරණේ හුඟක් මතක් වෙනවා. අන්න ඒ නිසා ඉන්න කාලේ පුරුවන් තරම් ඒ අයගේ ගුණධම් දිනු වෙන්නට යට කරන්න පුළුවන් උපරිම යුතුයකම අප සිදු කරන්නට ඕන. ඒක තමයි පින්තුණි ශ්‍රද්ධාවන්ත දරුවන් විදියට අපට යමට කාර්ය කරන්න පුළුවන් යුතුයකම. ඉතින් අපේ සිස්රායියා දිමුතු අක්කා තමගේ අම්මට තාත්තට සැලකන විතරක් නෙවෙයි තමන් ඇසුරු කරන බොහෝ දෙනාට ඒ වැඩිහිටියයිට අම්මල තාත්තල කියන හැඟීමෙන් සැලකනවා. ඒ වගේම තමන් ඇසුරු කරන අනිත් අය තමන්ගේම සහෝදර සහෝදරයන් විදියට දරුවන් තමන්ගේම දරුවන් විදියට සැලකනවා. ස්වාමින් වහන්සේලාත් එක පන්සලක් නෙවෙයි පන්සල ගානක් ආශ්‍රය කරනවා. මේක තමයි පින්තුනි අපි පුළුල්ව ජීවිතය දෙස බලන ක්‍රමය. යම්කිසි කෙනෙක් කොච්චර වටිනවාද කියන එක තීරණය වන්නේ යා කොච්චර පුළුල් විදියට ගැඹුරින් මුළු ලෝකයක් පිළිබඳව හිතලා කටයුතු කරනවාද කියන කාරණේ මත අපට එක තැනක එක ස්ථානයක් එක ගෙදරක් ලස්සනට බබලගෙන ඉන්න පුළුවන්. ඒකත් හොඳ දෙයක්. නමුත් ඊටත් වඩා වටින්නේ අපි අපේ ගෙදර ලස්සනට තියෙනවා වගේ අපි තව ගෙවල් කීයක් ලස්සන කරනවද? අපි අපේ ගෙදර ලස්සන මල් පැලයක් හිටවන විතරක් නෙවෙයි ඒ වගේ ලස්සන මල් පැල කීයක් අපි ගෙවල් කීයකට දුන්නද? අන්නේ අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. එතකොට පිනුතුනි සතුට වැඩි වෙනවා. අපේ ගෙදර ලස්සන සුවඳවත් මල් පැලයක් තියෙනවා වගේ ඒ වගේ මල් පැල 10ක් අපිට ගෙවල් 10කට දෙන්න පුළුවන් නම් අපේ සතුට 10 ගුණයකින් වැඩි වෙනවා. අපේ අම්මට සැලකනා වගේම ඒ වගේ අම්මල 5 දෙනෙකුට සැලකන්න පුළුවන් නම් සතුට 5 ගුණයකින් වැඩි වෙනවා. අපේ එක දරුවට සැලකන ගමන් තවත් දුප්පත් දරුවන් 5 දෙනෙකුට සැලකනවා නම් අපේ සතුට 5 ගුණයකින් වැඩි වෙනවා පිනුතුනි. මෙන්න මේකයි සතුට ලබන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයන් විදිහට පිළිතුනේ අපට මේ දහම් මඟක් දේශනා කළා තියෙනවා. අන්නේ දහම් මඟේදී අපි දිනෙන් දින ගුණයෙන් දහමෙන් දිනු වෙන්නට ඕන. අපේ අම තාත්ත අප හොඳින් රැක බලා ගන්නට ඕන. ඒ රැක බලා ගන්න ඕනේ ඒ අය සඳහා විතරක් නෙවෙයි පිළිතුනේ. එයාගේ ආශිර්වාදය අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. අම්ම තාත්තා ජීවත් වෙන දවසක් පාසාම අපට පින්කම් කරගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා අම්ම තාත්තා ජීවත් වෙන්න ඕන ඒ අය නිසාම නෙවෙයි ඇත්තටම අපට පින්කම් කරගන්න. පින් කුඹුරු දෙකක් විතර දේශනා කළේ අම්ම තාත්තා දෙන්න. ස්වාමීන් වහන්සේලා ගුණ ළඟ තියෙන ආහුණෙය පාහුණෙය කියන ගුණ දෙක අම්මල තාත්තල ළඟ තියෙන ගුණාංග විදිහට දේශනා කළා. ඒ වගේම මේ ලෝකයේ නිහෙළම කෙනා විදිහට සැලකෙන බ්‍රහ්මයාට අම්ම තාත්ත උපමා කරා බුදුහාඳුරෝ බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා. එදා භාරත ජන සමාජයේ අම්මට තාත්තට එච්චර සැලකිල්ලක් තිබුණේ නැහැ. මහා බ්‍රහ්මයට තමයි ලොකු සැලකිල්ලක් තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නොපෙනෙන බ්‍රහ්මයා නෙවෙයි සැබෑ බ්‍රහ්මයා තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේ අම්ම තාත්ත දෙන්න කියලා. අන්නේ දෙන්නට අප පුළුවන් තරම් දෑතින් සැලකන්නට ඕන. බලන්න අපේ අම්මා අප වෙනුවෙන් කොච්චරනම් කකුල් දෙකින් ඇවිදලා ඇද්ද? අපේ අම්මගේ අත් දෙකෙන් කොච්චර නම් අපේ රෙදි හොදන්නේ නැද්ද? අපි වෙනේ කොච්චර කෑම් උයන්නේ නැද්ද? ඒ අම්මගේ ඇස් දෙකෙන් අප ගැන කොච්චර බලන්නේ නැද්ද? අපට අනතුරක් වේද කියලා අපි කුඩා කාලේ ගල් කැටයක් අතේ දාගනීද, නැහේ දාගනීද, පාරට දුවාද නේද? කොයි තරම්නම් අපදී ඇහැ ගහගෙන දේන. එනේ සාමකාර්ථගේ ඇස් දෙක, කකුල් දෙක, අත් දෙක හැම දෙයක්ම බල බල ඊට අපි කෘතඥ වෙන්නට ඕන පිණිතුනි. අන්නේම අපි දෙමෝපියන සලකනකොට අපිට දරුවන් ඉන්නවා නම් අන්නේ දරුවන් ඉගෙන ගන්නවා කොහොමද අම්මට තාත්තට සලකන්නේ කියලා. දරුවන්ට තම ගොස් සැලකුවයි කියලා දරුවෝ සලකන්නේ නැහැ පින්නතුනි. දරුවෝ හොඳට බලාගෙන ඉන්නවා අම්මා තාත්ත දෙන්න ආචිට සියට කොහොමද සලකන්නේ කියලා. අන්නේ විදිය බලාගෙන තමයි අම්මට තාත්තට සලකන්නේ. ඒ නිසා දරුවන්ගේ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් ගොස් උපාධිය අරගෙන දුන්නට විතරක් සලකන්නේ නැහැ දරුවෝ. තමන්ගේ දරුවන්ට තේන්න මම්මට තාත්තට හොඳට සලකන්නට ඕනේ. ඒක තමයි ඉගෙන ගන්න. ඒ තරක් නෙවෙයි පින්තුනි. තමන්ට දරුවෝ නොහිටියත්, තමන් විවාහ නොවේ හිටියත්, අම්මට තාත්තට සලකපොය කවදාවත් ජීවිතය අන්තිම කාලේ දුක් විඳින්නේ නැහැ පින්තුනි. අසරණ වෙන්නේ නැහැ. ඒ පින නිසාම යාළුවෝ වා ජීවිතේ සතුටෙන් ගත කරනවා. අවසාන කාලේ යට පිහිට වෙන කොහෙන් හරි කෙනෙක් ජීවිතේ එනවා. මේක තමයි ලෝක ධර්මතාවය කියලා කියන්නේ. එනිසාද විශේෂයෙන්ම තමන්ගේ අම්මට සෙත් පතන ගමන්, ඒ වගේම ලෝක මව්වරුන්ගේ දිනයක් සමරන මේ අවස්ථාවේදී තමන්ගේ මෑණියන්ට වගේම ලෝකේන සියලුම අම්මලාට ආදරණ අප සෙත් පතමු. එය නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝාස ලබත්වා. ඒ වගේම අප නමින් මියගිය අම්මා දෙමෝපියන් වෙත්නම් මේ ආත්ම භාවයේ අම්ම තාත්තේ විතරක් නෙවෙයි සසරගත ජීවිතයේදී කල්ප ගණන් අපට අම්මල තාත්තල වෙලා කිරෙන් දහදීන් අපෝ පෝෂණය කළ බොහෝ අම්මල තාත්තල ඇති මේ සසරේ බොහෝ දෙන්වල අන්නේ හැම දෙනාත්මත් මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි සාදෝ කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදෝ සාදෝ සාදෝ.